ඇලීම ගැටීම කතා කරනකොට මේ වෙනකොටත් ගොඩාක් කාරණා කතා කරලා තියෙනවා. ඒකෙන් ප්‍රාථමික මට්ටමේ පොඩි කාරණාවක් තියෙනවා අපි කතා නොකරපු එක. ඇලීමයි ගැටීමයි කමඨාණක් වශයෙන් වඩන භාවනා යෝගියා ඇලෙන ගැටෙන බව දැනගන්නවා. මම මෙතන ඇලුනා, මම මෙතන ගැටුනා. එයා රාත්ද? නෑ. ඒ ආර්ය ශ්‍රාවකයා රාතෙක් නෙමෙයි. එහෙනම් ඇලීම ගැටීම කමඨාණක් වශයෙන් වඩන ඇලීමෙන් ගැටීමෙන් නිදාතෙන්ද මේ පෙරුම් පුරණ කෙනා කවුද? එයා රාතෙක් නෙමෙයි නම් කවුද? එයා තාම මාර්ගයේ යන කෙනෙක්. මාර්ගයේ තුල ඉන්න කෙනෙක්. මාර්ගයේ වඩමින් ජීවත් වෙන කෙනෙක්. එයා තාම නිමා කරපු කෙනෙක් නෙමෙයි. ඇයි මේ ඇලීම ගැටීම දකින්න තාපසයාට රාත් වෙන්න බැරි උනේ? ඇයි ඇලීම ගැටීම හරියටම 100න් දැනගත්ත තාපසයා රාත් නොඋනේ කියලා වවම සරල උත්තරයක් එතන තියෙනවා. මොකද්ද ඇලීම ඇලීම වශයෙන්ුත් ගැටීම ගැටීම වශයෙන්ුත් ඇලීමයි ගැටීමයි 100න් දකින තාපසයා ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නවද කියලා බැලුවාම එහෙම නැහැ. ඒ ඉන්නේ නැති නිසානේ යාට ඇලීම පේන්නේ. රාතෙක් ඇලීමක් පේනවද නැහැ? රාතෙක් ගැටීමක් වඳුන ගන්නවද නැහැ? ඇයි අරියතුන් වහන්සේට ඇලීම ගැටීම පේන්නේ නැත්තේ? ඇයි උන්වහන්සේ 100න් එක දකින්නේ නැත්තේ? එහෙම එකක් උන්වහන්සේට සාපේක්ෂව මේ විශ්ව තරලය තුල කිසිම නාමයක රූපයක එහෙම එකක් නැහැ. ඇයි උන්වහන්සේ ඇලීමෙන් ගැටීමෙන් තොරව ඉන්නකොට ඇලීමක් ගැටීමක් නිර්මාණය වෙන්නේ නැහැ නාම රූපවල? තියෙන ඇලීම ගැටීම උන්වහන්සේට ගෝචර වෙන්නේ නැහැ. කොතනටද? ඇස කන දිව නාසය සම සිත ලුණු හඩුවෙන් දුන්නාම රාතන් වහන්සේ නමකට දාණය උන්වහන්සේ ලුණු මදි කියලා කියනවද? ඇයි ලුණු දාලා නැත්තේ? මේක මිනිස්සුන්ට කන්න පුළුවන්ද? එමකින් නැහැ. ඇඟිල්ලක් තිබුණා, මේ ඇඟිල්ල හරම් පැත්තකින් තියලා වළඳනවා කියන්නේ ඒ සිත කොච්චර ඇදිලාද? ආයි අදණ්ඩ බැරි තරමට ඇදිලා ඒක. ආයි කියන්නේ මේක නම් හදණ්ඩම බැරි තරමට මේක වැරදිලා. අන්න ඒ වගේ නැවත සංශෝධනය කරන්න බැරි විදියට, නැවත අලුත් වැඩියා කරන්න බැරි විදියට, කිසිම දෙයක් නිවැරදි කරන්න බැරි විදියට ඇදිලා. ආයි ඒක හදණ්ඩ දෙයක් නැහැ. පිළුණු වෙලා ඉස්ම ගලලා ඉස්ම ටිකේ මිනිස්සුරේ ඌරලා පැත්තකින් තලා පිළුණු වෙච්ච නැති එක අරගෙන වළඳනවා. මලඳල දාන ඒ තරම් හැදිලා ඉසිත. එතකොට මේ ඇලීමයි ගැටීමයි කියන ප්‍රශ්නය රාතන් වහන්සේට නෑ. උන්වහන්සේට සාපේක්ෂව මේ නාම රූප වල කිසිම ඇලීමක් ගැටීමක් නෑ. කීරිවණයත් මල්ලු යනත් දෙකම එකයි. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට කියලා බණ කියලා දිව්‍ය ලෝකේ වැඩ වාසය කරනවා. ඒ දිව්‍ය ලෝකයේ තියෙන පරිසරයට සාපේක්ෂව උන්වහන්සේ කාම ලෝකෙට නැවත ඉරිදීම් වැඩලා නවත මේ ලෝක ජීවත් වෙනකොට උන්වහන්සේට වෙනසක් පේනවද නැහැ? අනේ ඒක හරි සුන්දරයි. ඒ දිව්‍ය ලෝකේ මල් ගස් හරි ලස්සනයි. විමාන හරි ලස්සනයි. මේ හින්ද බෑ මම යනවා යන්න කියලා. එහෙම අද අපිට ඒ ප්‍රශ්නේ තියෙනවනේ. කොහෙර ලස්සන තැනකට ගියාම අනේ මෙතන හොඳයි කියලා එතනෙම පදිංචි වෙනවා. අපි ඉන්න තැන අඩුපාඩු පේන්න ගන්නවා. එතන ගස් නැහැ, වතුර නැහැ, දායකයෝ නැහැ, දානෙ හම්බෙන්නේ නැහැ, පිළිවෙල නැහැ, පිරිසිදු නැහැ, කමටාන් නැහැ. ඔයගේ ප්‍රශ්නේ එන්නේ නැද්ද? එනම් මොකද්ද මේ ඇලීම ගැටීම තුල තියෙන අපිට නොතේරිච්ච ප්‍රශ්නය? අපේ රාත්බෝධිය සැඟවිච්ච තැන කොතනද කියලා බැලුවාම ඇලීම ගැටීම දකින්න කෙනා, ඇලීමයි ගැටීමයි පවතින බව තේරුම් ගන්න කෙනා ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නේ. ඔතන විතරයි වැරදුනේ. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නේ අදක්ෂ නැහැ. එයා ඇලීමෙන් ගැටීමෙන් ජීවත් වෙනවා. ඒ එතකොට ඒ ඇලීම් ගැටීම් නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙන එක දකින්නවා. ඕදෝද මඩේ දානවා වගේ. නමුත් ඒක ප්‍රාථමික මට්ටමට ගැටලුවක් නෑ. මොකවත් දන්නේ නැති කෙනාට ඇලීම ගැටීම දැනගන්න එකත් වටිනවා. හැබැයි මාර්ගයේ වැඩෙනකොට ටිකක් එයා ඊට වඩා ජේෂ්ඨ වෙන්න එපාය. ඊට වඩා උසස් අවබෝධයකින් යුක්ත වෙන්න එපාය. 10 වසර ශිෂ්‍යෙක් වරන් ගිහිල්ලා 1 වසරෙන් තිබ්බාම නයනයි හමරයි කඩේ දාලා මේ වෙළඳන් කරන එකයි යාට කියන්නේ. සල්ගස් ගස යට මේ මල් අවුලන එකයි කියන්නේ. ඇයි අමරයි නයි මල් අවුලන කතාවක් තියෙන්නේ මේ එක වසරේ? 10 වසරේ ඉන්න කෙනාට අරක බොළඳ කතාවක් එනවා. එහෙනම් ඊයට වඩා හද මගේ ප්‍රඥාව මෝරලා නම්, ඊයට වඩා එක ගුණයක් හරි මගේ වැඩිලා නම්, ඊයට වඩා මගේ පාරමිතාව ටිකක් හරි දියුණු වෙලා නම්, ඊයට වඩා හද ටිකක් වෙනස් ඉඳිට ඉතන් දෙපාය. ඊයේ නිවා ගන්න බැරි දේවල් අද නිවා ගන්න දක්ෂ වෙන්න දෙපාය. ඊ අතපසු වෙච්ච අදා ගන්න බැරි වෙච්ච අඩුපාඩු ඒ දුර්වලකම් අද නිවැරදි කරන්න එපාය. තාපසයා කියන්නේ ඔන්න ඔතන ඉන්න කෙනා. එයා දියුණු වෙන්න පල්ලේ එකක් වඩන්නේ. එයා ඊට වඩා වැඩි එකක් වඩන්නේ. ඊට වඩා ගැඹුරු එකක් එයා හිතන්නේ. සෝතාපන්න උනේ කොහමද, සෝතාපන්න වෙන්නේ කොහමද කියලා අපි කල්පනා කරනවා. අරුණාසේ සෝතාපන්න උනේ කොහමද? සෝතාපන්න වෙන්නේ කොහමද මම? මෙහෙම හිතනවා. අනාගාමි කෙනෙක් සෝතාපන්න වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවද? එහෙම කල්පනා කරොත් ඒක බොළඳ වැඩක්. ඒක බාල සේවනයක්. අනුවනකම. ඇයි? එයා හිතන්නේ රහත් වෙන්නේ කොහමද? එක භවයක් කර ඉපදිනවනේ. ඒක නවත්තන්නේ කොහමද? මෙච්චර අඩුපාඩු දුර්වලක නිවැරදි කළා. කොතන හරි තැනක වැරදිලා. ඒ නිසානේ තාම මට නිරෝධය නැත්තේ. ඒ වැරදිච්ච තැන කොතනද? ඕකනේ එයා කල්පනා කරන්නේ. සෝතාපන්න වෙන්නේ කොහමද? සෝතාපන්න ශ්‍රාවකයා හඳුනාගන්නේ කොහොමද? නෑ. හරියතුන් වහන්සේ හඳුනාගන්නේ කොහමද? හරියත් වෙන්නේ කොහමද? එයා කල්පනා කරන්න ඕනේ ඒක. එතකොටයි අපි කියන්නේ එයා දක්ෂ තාපසෙක්. මිනිස්සු පීයක් මුවත් තියන්නේ ඒ මුවතෙන් වැඩ ගන්න මිසක් ගලේ හතුල්ලන්න නෙමෙයි. පීය හොඳට මුවත් තියලා බ්ලේඩ් තලේ වාගිලා ගලේ හතුල්ලනවා. දැන් මොකද වෙන්නේ? අර තිබිච්ච මුවතත් නැතුව යනවා. ඇඟේ හතුල්ලුවත් කප් කැපෙන්නේ නැති තත්ත්වයක ඒක මොට්ටම වෙලා යනවා. එහෙනම් තාපසෙක් ඇලීම ගැටීම දකින්නකොට ඇලීම ගැටීම 100ෙන් දකින්න පුරුදු කරනකොට ඒ තාපසයට තේරෙන්න ඕනේ ඇලීම ගැටීම මම 100ෙන් පුරුදු කරනවා. ඇලීම ගැටීම මම 100ෙන් දකිනවා. ඒ ඇයි දකින්නේ මම? මම තාම ඇලීම ගැටීම ඉන්න නිසා. මම මඩේ ඉන්න නිසානේ මට මඩවල ගඳ දැනෙන්නේ. මම ගොඩට ගියොත් මඩවල ගඳ දැනෙන්නේ නැහැ. ඇයි? මඩක් නැහැනේ ගොඩේ. එහෙනම් ඇලීමයි ගැටීමයි මට පේන්නේ ඇයි? 100ෙන් පේනවා, ප්‍රශ්නයක් නැහැ. කොච්චර කාලයක් බලන්නද? භද්‍ර කලාපේ පුරාම 100ෙන් බලන්නේ කියම වෙන වැඩක් නැද්ද අපට? මානකම ඒක විතරද තියෙන්නේ? වෙන වැඩ තියෙනවනේ අපට. එහෙනම් මේ හැලීමයි ගැටීමයි මට 100ෙන් පේන්නේ. මම 100ෙන් මේ හැලීම ගැටීම හඳුනගන්නේ මම තාම හැලෙන නිසා, ගැටෙන නිසා, හැලීම් ගැටීම් තුළ මම ජීවත් වෙන නිසා. මේක දැක්කොත් එයා සකෘදාගාමි. දැක්කේ නැත්තම් එයා සෝතාපන්නයි. එයා හැලීම ගැටීම 100ෙන් දැකෙන නිසා එයා තුළ තියෙන නිවැරදි දැක්මක්. ඉවර්ධ දැක්මක් පිරිනිවීමක් නෙමෙයි යාතුල තියෙන්නේ, දැක්මක් විතරයි. ඒ දැක්ම තුල යාගේ ජීවිතය තියෙනවා. දැන් ජීවිතේ නෑ යාගේ. දැක්මක් තියෙනවා, දැනුමක් තියෙනවා, අවබෝධයක් නෑ. අවබෝධයක් තියෙනවා, ප්‍රත්‍යක්ෂයක් නෑ. ප්‍රත්‍යක්ෂයක් නෑ. එහෙනම් ඇලීම ගැටීම වඩන තාපසයා ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ ඇලීම් ගැටීම මට ඉස්සර පේනවා, දැන් අඩුවෙන් පේනවා. ඒ කියන්නේ මොකද්ද? ඉස්සරට වඩා ඇලෙන ප්‍රතිශතය අඩුයි, ඉස්සරට වඩා ගැටෙන ප්‍රතිශතය අඩුයි. ඒකට සාපේක්ෂව මේ නාම රූප වල අර විදියටම තියෙන ඇලීම් ගැටීම් දැන් අඩුවෙන් පේනයි. එයාගේ ප්‍රතිශතය අඩු වුණානේ. ආල් සේරුවක විතර බත් වෙලා පාත්‍රයේ කටකපලයක් දෙනවා අපට. ආල් සේරුවක බත්. අර ධාරයක් තියෙනනේ වාටියට උඩින් වළඳන්න බෑ. වාටියත් පැනලා එච්චර බත්. ඒ තාපසයට දෙනවා සාමාන්‍ය මේක වළඳන්න කියලා. උන්වහන්සේලා තින්නේ බඩගිනි ග්‍රෑම් 100ක විතර පොඩි බඩගින්නක්. ආල් සේරුවක බත් වළඳන්න පුළුවන්ද? කටවල් තුනක් වැළඳලා පෙරවන් සර්ණයි මට ඇති. අයින් කරන්න. අපි දෙනවා බත් පාර්සලයක්. අපේ උන්වහන්සේට තියෙන කිලෝ 2ක බඩගින්න. ඒ බත් එකත් වළඳලා අර කොලේ හූරනවා. කොලේ හූරනවා. මොකද කියලා වම් බත් මදි. එයාට සාපේක්ෂව නේද වැළඳෙන්නේ? එයාට සාපේක්ෂව නේද පෙවෙන්නේ? එයාට සාපේක්ෂව නේද පෙනෙන්නේ? එයාට සාපේක්ෂව නේද හැෙන්නේ? සිතේ ස්වභාවයට සාපේක්ෂව නේද සිතෙන්නේ? ඕක දැනගත්තොත් එයා අනාගාමිනේ. මේකනේ සියුම්ව දකින්නවා කියලා කියන්නේ. අනාගාමි කෙනාට ලොකු දේවල් පේන්නේ නැහැ, අලිය පේන්නේ නැහැ. අනාගාමි කෙනාට මොනවද පේන්නේ? කුරා කුඹියා පේනවා. සෝතාපන්න කෙනාට කුරා කුඹියා පේන්නේ නැහැ. එයාට අලියත් පේන්නේ. ඇයි? එයාට ලොකු දේවල් විතරලු පේන්නේ. භෞතික තුල විතරලු එයාට පේන්නේ. සකෘදාගාමි කෙනාට අර ලොකු දේවල් පේන්නේ නැහැ. සාමාන්‍ය දේවල් පේනවා. සාමාන්‍ය දේවල්. මර සාමාන්‍ය මිනිස්සු ගණන් ගන්න නැති දේවල් ඒ ඔක්කොම යට පේන්න ගන්නවා. ඒ ඔක්කොම හදනවා, නිවැරදි කරනවා. අනාගාමී වුණාම සාමාන්‍ය දේවල් පේන්න, සියුම් දේවල් පේනවා යාට. ගොඩාක් සියුම් දේවල්, සරල දේවල්. ඒක මිනිසුන් හිතා ගන්න බෑ. ඒ වගේ දේවල් ඔක්කොම යට දැනෙන්න පටන් ගන්නවා. ඒවා නිවැරදි කරනවා. රාතේකට මොකවත් දැනෙන්නේ නැහැ. ඇයි? ඒ දැනීමනුත් යන නිදාස්. චක්කු දැනීම, සෝත දැනීම, ජීවා දැනීම, පොට්ටබ්බ දැනීම, චෛතසික දැනීම ඔක්කොම නිදහස. ඒ දැනීමක්වත් නැහැ. ඇලීමයි ගැටීමයි 100ෙන් දකින තාපසයා ඉස්සරට වඩා හොඳට දකිනවා. ඉස්සරට වඩා නියමට ඇලින් ගැටින් පේනවා. ඒ කියන්නේ ඉස්සරට වඩා දැන් ඇලින් ගැටින් වැඩි වෙලා. කලින් එච්චර පේනු නැහැ නේ. ඒ කියන්නේ එච්චර ගැටුම් නැහැ. එච්චර ඇලුම් නැහැ. දැන් දවස පුරාවටම ඇලීම ගැටීම හොඳට පේනවා. හැම ඉරියව්වෙම පේනවා. ඒ කියන්නේ දැන් ඇලෙන ගැටෙන ප්‍රතිශතය වැඩි. එයා දැක්ම දිනු කළා මිසක් ඒ දැක්ම තුල පවතින ධර්මතාවය නිරෝධ කළේ නැහැ. ධර්මය නිරෝධ වෙන්න ඕනේ. එහෙනම් අපි ධර්මයේ උපයෝගී කරගන්නේ මොකටද? නිරෝධ වෙන්න. හැබැයි ධර්මයේ තුල තියෙන්නේ මොකද්ද? පැවත්මක්. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ මොකද්ද? පැවත්මක්. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය තුලින් අපි කෙලෙස් නිරෝධ කළාම එතකොට ධර්මයේ නිරෝධ වෙලා නර ගත්ත දේ ඒක ගෙවිලා යනවා. අන්තිමට හොරුවයි හබලයි හතරියම තමයිලු. එයා සසරෙන් එතර වෙන්නේ. ඕගතරණ සූත්‍රයේම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අපි ධර්මය පාවිච්චි කරලා අපි සියලු කෙලෙස් නසනවා. නසලා නසලා ඔක්කොම ඉවරුනාම ඒ ධර්මයක් නිරෝධ වෙන්න ඕනේ. ඒකත් අතාරින්න ඕනේ. නැත්නම් යාට පිරිනිවන් පෑමක් නැහැ. රාතේකට බුදුහාමුදුරුවෝ තතරෙනවා. ධර්මයක් අතරෙනවා. ශාසනයක් අතරෙනවා. සම්මුතිය තුල සම්ප්‍රදාය තුල භාග්‍යතුන් වහන්සේට නමස්කාර කරලා බුද්ධ පූජාව තියලා සම්ප්‍රදායට අනුව බණ කියලා ශාසනයේ විනය වත්පිළිවෙත් කරලා උන්වහන්සේ පිරිනිවෙනකම් වාසය කරනවා. මේක තේරුම් ගත්තේ නැත්නම් යාට මානකම කරන්න බෑ. ඉතන දේ කරන්න හදනවනේ. දැනෙන දේ කියන්න හදනවනේ. එතකොට එයාට ඒ සම්ප්‍රදාය තුල ඉන්න බෑ. ඇලීම් ගැටීම් දකින්න තාපසයා මේක දකින්න ඕනේ. ඇලීම් ගැටීම් සියෙන් පේනව නෙමෙයි. මම තාම හැලෙනවා, මම තාම ගැටෙනවා. ඒකට සාපේක්ෂවයි මේක පේන්නේ. කලින් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නම බැන්නාම ගැටුණා. ගැටුණා. තරගයයි මාන්‍ය තිනවනේ ආත්මගරුත්වයේ මිනිස් ඉස්සර අපිට මට නිඳා කළා මිනිස් ඉස්සර අපිට මට පාර දුන්නා මේම කුටි කාලේ ඉඳ මං ආවෙ නම වාලෙද්ද මම ඉන්නේ මම යනවා මෙතන මට මෙහෙම ඉන්න බෑ හැබැයි වරදක් කරලා අපිව බන්ධනාගාරගත කරලා ඒ යනේන හැම ජේලර් මාත් එක්ම අපිට ගහනවා තලනවා බිම දාලා පාගනවා ඒත් කුටි කාලේ ඉන්නවනේ ඇයි යන්න බෑනේ එළියට ගියෝ තව දඬුවම අකම්බෙනවනේ ඒ දඬුවම ඉවර වෙනකන් ගුටි කකා ඉන්නවා. දැන් එතන ඊලා වෙන්න පුළුවන් නේ. එතන ගුටි කාලා පව වෙනද බෙල්ලක වදිනකොට පොලිමේ ගිහලා බට්ටික ඉල්ල ගන්න පුළුවන් නේ. අංක ටික ආනකොට හරියට කියනවා නීය කරපු වැරදි එකක්වත් අද කරන්නේ නැයි අදත් ගුටි කණ්ඩෙපාය. කණ්ඩායම පොලිං කියලා හැරෙනකොට පොලිං වෙලා ඉවරයි. එක්කෙනෙකුට බත් දානකොට අනිත් එකන එන්න කියන්නේ නැහැ. බත් දාපු ගම එයා ඉන්නේ. අයි නැත්තම් පොළු පාරක් වදිනවා. බත් දුන්න ගමන් ගියා. ඊළඟ එකන ටක් ගලවලා පාත්‍රය අල්ලන. අයි එම ඇල්ලුවේ නැත්තම් තව කුටි කාරක් හම්බෙනවා. ඔය හැඩ ගැවුනේ. එතන මාන්නයක් නැහනේ. උඩඟුවක් නැහනේ. ගැව්වයි කියලා ප්‍රශ්නයක් නැහනේ. ගැව්වයි කියලා බැනගත්තොත් තව හම්බෙනවා. අමනාපුණු තව හම්බෙනවා. පොලිමට ආවේ නැත්තම් තව හම්බෙනවා. ඊයේ මට ගැව්වා. එඳ කතා නොකර ආක බලන්නේ නැහ. අඬගාලා ගානවා. තව ගානවා. ඊළා වෙනකම් ගානවා. යටහත් පාත් වෙනකම් ගානවා. නැති නියතමානිකමක් චරිතයෙන් පෙන්නනකම් ගානවා. අද අපේ සම්බුද්ධ ශාසනය තුල එහෙම ප්‍රතිපත්තියක් නැතුව මෛත්‍රියෙන් කරුණාවෙන් යම්කිසි වැඩිහිටියෙක් අපට අවවාද කළාම දඬුවමක් දුන්නාම මොනතරම් වෛරය පරිමාණවද ජීවිත කාලෙම උන්වහන්සේ දකින්න කැමති නැහැ එතන ඉන්න කැමති නැහැ උන්වහන්සේ උපස්ථාන කරන්න උන්වහන්සේ වැටුනොත් උන්වහන්සේ කරදර වුණොත් උන්වහන්සේ ලෙඩ වුණොත් හරි සතුන් උන්වහන්සේට ඕම තමයි වෙන්න ඕනේ මට ගැව්වේ මට බැන්නේ මට ප්‍රසිද්ධිය නිඳා කළේ එහෙම වෙන්න ඕනේ උන්වහන්සේට පොල්ගස් ඔළුවට වැටෙන්න ඕනේ හතු කඩන් වැටෙන්න ඕනේ ලිස්සලා වැටෙන්න ඕනේ ඕම පතන්න නැද්ද ඇයි එහෙම අපේ මානසිකත්වය ඇදුනේ? තාම යථාර්ථය දැක්කේ නැහැ. යථාර්ථය තේරුම් ගත්තේ නැහැ. ඇලින් ගැටින් දකින්න තාපසයා. ඒක දකින්න ඕනේ. එදා මම උන්වහන්සේට ගැටුණා. අද ගැටෙන්නේ නැහැ. අද අවබෝධයකින් දකින්න ඒ ගුටි නිසා තමයි අද මම මෙහෙම ඉන්නේ. ඇදිලා ඉන්නේ. ඒ අවවාද නිසා තමයි මම මේ තත්ත්වයට හොඳ ලස්සන චරිතයක් උනේ. ඒ අපාස නින්දා නිසා තමයි අද මගේ සංවරය මේ තරම් පීචලා තියෙන්නේ. එන හැමදේම යහපතට කියලා දැන් එයා හැලෙනවා. එදා ගැටුණා, අද හැලුණා. ඇයි? ඇලීම තාම ඒ තාපසයා තුල තියෙනවා. ගැටීම එදා ඒ තාපසයා තුල තිබුණා. හැබැයි ඒ තාපසයා එදා ඒ විරුද්ධත්වය තුල ගැටුණ බව තේරුම් ගත්තා. ඒ හැමදේම සම්මාවෙන් දැකලා, ඒ හැමදේම නිවැරදි කරගෙන, ඒ හැමදේම යහපත් ලෙස දැකලා ඇලුණා. ඒකත් තේරුම් ගත්තා. හැබැයි ඇලීමයි ගැටීමයි Taman තුල නිරන්තරයෙන්ම පවතිනවා. තමන් ඒක තුලමයි ජීවත් වෙන්නේ ඒක තේරුම් ගත්තද අවශ්‍ය දේ එදා ඇලිච් එක තේරුම් ගන්න එක නෙමෙයි අවශ්‍යදී අද ගැටිච් එක තේරුම් ගන්න එක නෙමෙයි. එදා ඉඳලා හද වෙනකම හැලින් ගැටි මන් තුල තියනවා කියන එක තේරුම් ගන්න එකයි ඉතාමත්ම අවශ්‍යදී. ඒක තේරුම් ගත්තේ නැහැ. තේරුම් ගන්න ඕන දේ තේරුම් ගන්නෑ. තේරුම් ගන්න අවශ්‍ය නැති එක තේරුම් ගන්නවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? මාර්ගෙ බිඳෙන්නේ. මාර්ගය ප්‍රමාද වෙනවා. එයා මේ භවයේ රහත් වෙන්න ප්‍රමාද වෙනවා. එයාගේ මාර්ගඵල එයාගේ ක්‍රමානුකූලව ඈත් වෙනවා. තාපසය ඇලීමයි ගැටීමයි 100න් දකින්නකොට ඒ 100න් දකින හැම මොහොතක් ගන්න තාපසය තේරුම් ගන්නට ඕනේ මේ දකින හැලීමයි ගැටීමයි මේ 100ට ගෝචරන හැලීමයි ගැටීමයි මේ වෙනකොටත් මන් තුල පවතින එකක් මේ නාම රූප වල තියෙන එකක් නෙමෙයි කෝපපින් අංග වල කොයිද ඇලින් ගැටින් තියෙන්නේ ඇලින් ගැටින් තියෙන්නේ මන් තුල එහෙනම් මේ කෝපපින් අංග වල පාපිස්සත් තුල මේ පරිසරත් තුල සහෝදර සංඝයා තුල හිතවත්කම් තුල ඒ විවේකයේ තුල උදකලාව තුල යම් කිසි ඇලීමක් ගැටීමක් පවතිනවා නම් ඒ ඇලීම් ගැටීම එතන පවතින එකක් නෙමෙයි මන් තුල එක පවතිනවා ඒ පවතින එක තමයි බාහිරව පේන්නේ ඒ බාහිරව පේන එක තමයි මේ 100න් දකින්නේ මේක දැක්කොත් තමයි යාට පුළුවන් ඊළඟ ඵලයට යන්න තරාගිය යගේ ඇසිරීමට නෑ තරා මන් තුල තිබුණා ඒ තිබිච්ච එක මේ ගියේ තිබිච්ච තරාවයි මේ මතු වුනේ තිබිච්ච තරාවක් මතු වුණා කියලා අපි කියන්නේ අර බලන්න කාර ඇසිරෙන විදියට තරහා යනවනේ කොහමද ඌලාගෙන ඉන්නේ මේවා බලාගෙන ඉන්න බෑ මේ කට්ටියත් එක කොහොමද මානකම කරන්නේ මේ කට්ටිය මානකම කරන්න දෙනව අය විවේකයෙන් ඉන්න දෙන්නම නෑ මොනවාරි කුලප්පම් කරලා මාව අවුස්සනවා මේ වඩන්න බෑ මට මෙතන වඩන්න බෑ මට වඩන්න දෙන්න නෑ නෙමෙයි අවුස්සනවා නෙමෙයි මම හැවිස්සිලා වඩන්න දෙන්න නෑ නෙමෙයි වඩා ගන්න මම දැස්ස නැහැ. කට්ටිය තරහා ගස්සනවා කොලප්පම් කරනවා. මාව කුපිත කරනවා නෙමෙයි. මන් තුල තාම තරහා යනවා. මම තරහා යන ස්වභාවය තුල ජීවත් වෙනවා. තරහව මම නඩත්තු කරනවා. මේක දැක්කේ නැහැ. ඒ නිසා යා සමාධියට ආවේ නැහැ. තරහා ගස්සනවා නෙමෙයි. තාම තරහා මන් තුල තියෙනවා. ඇලීම ගැටීම 100න් දකින්නවා නෙමෙයි. ඒ දකින්න ඇලීම් ගැටීම් මන් තුල තියෙනවා. ඒ නිසා තමයි ඇලීම් ගැටීම් පේන්නේ. කෝපය බිම වැටෙන බලාගෙන ඉන්න පොඩි කෙනෙක්. පුංචි සාමාන්‍ය කෙනෙක් බලාගෙන ඉන්න. මොකද පොඩි හාමුදුරුවෝ ස්වාමින්වංශ කෝපයක් ඇතිවෙනවා අතන කෝපයක් ඇතිවෙනවා. පොඩි හාමුදුරුවෝ දැක්කද? ඔව් ස්වාමින්වංශ. දුකයිද නෑ ස්වාමින්වංශ. ඇයි මගේ කෝපේ වෙනම තියෙනවනේ. ආ එහෙමද? ඒක කාගේ අනුන්ගේ එකක්නේ. බලන්නේ දකින්න විදිය එයා මාර්ගඵල නැ ඒ දකින්න ක්‍රමවේදය කොච්චර සුන්දරද බලන්න ඒකට හැලීමක් ගැටීමක් නැ වැටුණ බව දැනගන්නවා කැඩුණ බව දැනගන්නවා ඇයි ඒ පුංචි සිත් තුළ තාම ඇලීම් ගැටීම් මතු වෙලා නැ පෙර සංසාරේවා තියෙනවා මතු වෙලා මතු වෙච්ච නැති නිසා අර ඇලීම් ගැටීම් පේන්නේ අප අපරාධ හොඳ කෝපයක් නේ බලන්න 12 කාරියට සෙට් එකක් අදලා දැන් එකක් අඩුයින දැන් ඒ සෙට් එක එකක් කොහමද හොයන්නේ ඒ සෙට් එක ඉවරනේ බලන්න කිසියම් පිළිවෙලක් තියන් මැදින් තියන්න එපා මැදින් තියන්න එපා ඉතින් බැනලා ඒ අපහාස කරලා ඉන්නේ පස් දෙනයි කෝප 12න් එකක් නම 11ක් තියෙනවා පස් දෙනාට සාපේක්ෂව තව 6ක් තියෙනවා ඒත් අර කැඩිච් එකට බයිනවා ගැටීම ඒකට තිබිච්ච ඇලීම වටිනාකම ඒක ඇත්තටම කෝපෙද තිබුණේ දැන් පස් දෙනාට පාක් දිනා 6ක් වැඩිපුරක් තියෙනවා තව 6ක් කඩන්න පුළුවන් නේ අපට තව හයක් පොලිය ගන්න පුළුවන්. ඇයි? වැඩිපුර තියෙන ඒවා. එහෙනම් මොකද මෙතනද මන් තුල හැලීම තිබුණා. මන් තුල ගැටීම තිබුණා. ඒ මගේ හැලීම් ගැටීම තමයි අර කෝපේ මන් දැක්කේ. කෝපේ හැලීම් ගැටීම නෙමෙයි. මගේ හැලීම් ගැටීම මට පේන්නේ. මේක දැනගත්තොත් තමයිලු ඒ අනාගාමි වෙන්නේ. සියුම් දෙයක් ඒක. බලන්න පළවෙනි එක හැලීමයි ගැටීමයි 100න් දකින්නවා. 100න් දකින්නවා. ඒක සම්මාවක්. ඇලීම් ගැටීම තියෙනවා රාගය තියෙනවා ලෝභය තියෙනවා තරහා යන නිවත් 100න් දකින්නවා ඇලීම් ගැටීම් තියෙන පේනවා 100න් දකින්නවා ඒ දකින්නේ මන් තුල තියෙන නිසා මේක දෙවෙනි අවබෝධය සකෘදාගාමි ඇලීමයි ගැටීමයි 100න් දකින්නවා ඒ නාම රූප වල තියෙන ඇලීමක් ගැටීමක් නෙමෙයි මගේ ඇලීමක් ගැටීමක් තමයි අර නාම රූප වල පවතින්නේ කොහොමද අනාගාමි දැක්ම වැටුනාම වැටුන බව දැනගෙන රස් කරනවා. බේරිලා තිබුණාම ඒකෙන් පැන් වළඳලා වැඩක් බලා ගන්නවා. අරකට කම්පා වුනෙත් නැහැ. උඩ තියෙන හොඳ එකට කම්පා වුනෙත් නෑ. ඒක ආරක්ෂා කරන්න වෑයම් කළෙත් නෑ. අර විනිච්ච එක ගැන කම්පා වෙලා ඒක නිවැරදි කරගන්න උත්සාහ කළෙත් නෑ. නිරෝධ ගන්න. යා නිරෝධයි. අද තාම අපි ඒ தත්තේට ඇවිල්ලා නෑනේ. අපේ මනස ඒ தත්තේට පත් කරගන්න අපි දක්ෂ වෙලත් නෑනේ. මේ ඇලිම් ගැටිම් වල මේ අවබෝධයන් වෙන වෙනම පේනවා. ඒ දකින මානසිකත්වයේ එකින් එකට ආත්මසින්ම වෙනස්. ඒවා අපි ගවේෂණය කරන්න, ඒවා දකින්න, පුරුදු කරන්න. මොනවද පුරුදු කරන්නේ? ගුරුවරයා මොනවා හරි එකක් කිව්වම ඒක කරගෙන ඉන්නවා. කොච්චර කාලයද? ගුරුවරයා අපවත් වෙනකම් පිරිනිවන් පානකම් ඒක කරනවා. හරි ශ්‍රේෂ්ඨයි. එහෙනම් ගුරුවරයා පිණ්ඩපාත කළා, දානක් දීලා ආයස්මත මේක තියාගන්න කියම අවුරුද්දක් තියාගෙන ඉතම දැන් පාත්‍රේ පණුව ගන්න නැද්ද? පණුව පාත්‍රෙ දිගේ ඇවිල්ලා හැඟ දිගේ බිමට බයිනවා. ඇයි? ගුරුවරයා තියාගන්න කිව්වනේ. ඒ කවුරුද්දක් විතරද නැහැ. ගුරුවරයා මේක තියාගන්න කිව්වට මේක මේ ඇයි තියාගන්න කිව්වේ? අවශ්‍ය නැතිනම් ගන්න එපා, මේක පිළිණු වෙනවනේ. ටික වෙලාවක් තියනවා ස්වාමීනි, මේක මේ තියාගන්න කිව්වට මොනවද කරන්නේ? දාන වෙලාවට හැමෝටම දෙන්න. ආ, ඒකද තියාගන්න කිව්වේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. දාන වෙලාව හැමෝට බෙදලා දාන එක. ඒකට අවශ්‍ය පියවර ගන්න. ඒක තියාගෙන නඩත්තු කරනවා. කමටහන හැලින් ගැටින් බලන්න කියලා කිව්වම බලනකොට හිතෙන දේ ගවේෂණය කරලා නිවා ගන්න තමයි දක්ෂ වෙන්න එපාය. තමන් දක්ෂ වෙන්න එපා. ඒ ඇලිම් ගැටිම් 100න් දකිනකොට ඒකෙන් ඇතිවෙන කෙලස් මොනවද? නිකලස් මොනවද? දුර්වලකම් මොනවද? අඩුපාඩු මොනවද? හැදෙන්නේ මොනවද? හැදෙන්නේ නැත්තේ මොනවද? මේවා වෙන වෙනම දැකලා වර්ග කළේ ඔක්කොම හදාගන්න එපා. ගුරුවරයා කිව්ව ඇලිම් ගැටිම් බලන්නනේ, ඉතින් බලන් ඉන්නවා. කොච්චර කාලද? අවුරුදු 20ක් බලන් ඉන්නවා. කොසල් රටේ තරුණයා හොඳයි මීට වඩා. එයාට එක තේරුණා මේක වැඩෙන්නේ නැහැ, මේක හරියන්නේ නැහැ. ඉතින් අවුරුදු 20ක් බණාලා මොකවත් නැහැ, මම යනවා යන්න. එයාට තේරුණා මේ වැඩෙන්නේ නැති එක කාල වැඩක් නැහැ. කැලස් නිරෝධ වෙන්නේ නැත, රාත් වෙන්නේ නැත, එතන කාලේ කාල වැඩක් නැහැ. එයා පිටත් වෙලා ගියා. කොච්චර ශ්‍රේෂ්ඨ. මම එහෙම ගියෙත් නැහනේ. මම එහෙම ගියෙත් නැහනේ. මම තාම ඒ කල්ලාගෙන එතන පදිංචිලා ඉන්නවානේ. කොසල් රටේ තරුණයා කොච්චර ශ්‍රේෂ්ඨද. අවුරුදු 20ක් බණහාල මොකවත් වැඩි වෙන්නේ නැහැ. හැබැයි ශ්‍රේෂ්ඨ ගුණයක් තිබුණා. වැඩෙන්නේ නැති එකට තව කාලය ආයෝජනය කරන්න කොහොමද ඒ අවබෝධය? ඒ අවුරුදු 20කින් පස්සේ ඒක පෑදුනා. පුරුදු වෙන්නේ නැත්තම්, ඒක වැඩෙන්නේ නැත්තම්, කැලස් නිරෝධ වෙන්නේ නැත්තම්, මාර්ගඵල ලැබෙන්නේ නැත්තම් එතන ඉඳලා කාලේ කන්නේ. වැඩෙන එක කා ගන්නවා, පුරුදු වෙන එකක් පුරුදු කර ගන්නවා. එයා පිටත් වෙන්න සූදානම් වුණා. කොච්චර ශ්‍රේෂ්ඨද. අද මම එතන නැහනේ. මං වඩන කමඨාණ තුල, මගේ මාර්ගය තුල මොනතරම් අඩුපාඩු දෝෂ තියෙනවද? මගේ කමඨාණ නිරෝධ සමාපත්තිය දක්වා වඩා ගන්න මම අදක්ෂයි කියලා කියන්නේ. මම මේක හරියට වඩන්නේ නැහනේ. හරියට පුරුදු කරන්නේ නැහනේ. අදත් අඩුපාඩු නැද්ද? මේ වෙනකොට දුර්වලකම් නැද්ද? සිතිවිලි වල දෝෂ නැද්ද? ඇයි එකක්වත් අදා ගන්න නැත්තේ? ඒ දුර්වලකම් අදා ගන්න නැත්තේ? ඒ කියන්නේ ඒක තුලත් නඩත්තුවක් නේද මේ කරන්නේ? ඇලිමයි ගැටිමයි සියෙන් දකින්න එක දක්ෂකමක් තමයි. හැබැයි ඊට වඩා දක්ෂකමක් තියෙනවා. මන් තුල ඇලිම ගැටිම තියෙන නිසා මේ නාම රූප ඇලිමෙන් ගැටිමෙන් පේනවා. මේකත් අරකත් එක්ක දකින්න ඕනේ. ඇලිම් ගැටිම් 100න් පේනකොට, ඒ ඇලිම් ගැටිම් 100න් දකින්නකොට ඒ තාපසයාට තමන්වත් පේන්න ඕනේ. තමන් රාත්නම් ඇලිමෙන් ගැටිමෙන් පේනවද නැහැ? වටිනාකමක් ලෝකේ තියෙනවද නැහැ? එහෙනම් මේ වටින්නේ ඇයි? මන් තුළ වටිනාකම තියෙනවා. මගේ වටිනාකමකුත් එක්ක තමයි ඒක පේන්න ඕනේ. ඒ බාහිර වස්තු වලට, බඩු බාහිර ආදියට, භෞතිකයට හැලීම ගැටීම පවතිනකොට මගේ හැලීමෙන් ගැටීමෙන් තමයි ඒක පේන්නේ. ඒක දැනගන්න ඕනේ. තාපසයට ඒක දැනෙන්න ඕනේ. එහෙම නැතුව දකින්න දැක්මෙන් ඇති වැඩේ මොකද්ද? ඒ දකින්න හැම වස්තුවක් තුළම ඒ හැලීමයි ගැටීමයි නිතරම 100න් දකින භාවනා යෝගියාට මේ දකින්න වස්තු තුළ නෙමෙයි හැලීම් ගැටීම් තියෙන්නේ, මන් තුළ. මන් තුල මගේ හැලීම ගැටීම තමයි මේ වස්තු වලින් පේන්නේ මට. ඒ හැම වස්තුවක් තුළම මගේ දුර්වලකම, මගේ හඩුව Taman දකින්න දෙපාය. ඒක නිවැරදි කරගන්න එපාය. Taman තුල ඇලීම් ගැටීම් නැත්තම් මේ ලෝකේ කිසිම වස්තුවක් ඇලීමෙන් ගැටීමෙන් පේන්නේ නැහැ. යම් කිසි වස්තුවක් ඇලීමෙන් ගැටීමෙන් පේනවා නම් ඒ පේන්නේ Taman තුල ඇලීම් ගැටීම් පවතින නිසා. තමන් තාම ඇලිම් ගැටිම් තුල ජීවත් වෙන නිසා, ඒකින් ඇලිම් ගැටිම් තුල තමන් තාම ඉන්න නිසා, ඒවා නිරෝධ වෙලා නැති නිසා. මේ කමඨාන පෑදිලිද? වැරදිච්ච තැන තේරුම් ගත්තද?